දේශනාව සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල කුස්සැත්ත ජී පුණ්‍යෝධාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං අදංසා ධම්මස් සවන කාලෝ අයං නදංසා ධම්මස්සවන කාලෝ අයං නදංසා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ දීමානි භික්ඛවේ පූජානි අත්මානි දේ ආමිස පූජාච ධම්ම පූජාච ඒතසග්ගං වික්ඛවේ ද්වේමානි පූජානි චතෛතං ධම්ම පූජාති තී පූජනීය වූ විසක් බොහෝ දිනේ පසු කරමින් විසක් සමයේද නියමිත ආමිස පුත්පත් පූජාවන්ති නිරතව සිටින සදහවත් බෞද්ධ පින්නතුන් ගතවන දිනේ මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාවම ගෞරවයෙන් ආදරයෙන් සමරෝධිනියක් තම තමන්ට හැකි ආකාරයෙන් තම තමන් දන්න ආකාරයෙන් මේ පුන් බුද්ධ මංගල්‍ය සමරූ ආකාරය සෞදරට සමරණ ආකාරය අපිට දැක ගන්න ලැබුණා දැන ගන්න ලැබුණා මා එම ධර්ම දේශනාව කරන්නෙත් තිබඳු දිනේක තිබඳු දිනේ සාසන්නේ ලෝකුරු බුදු පියාණන් වහන්සේ මේ මිනිසාට සැනසීමට අවශ්‍ය දහම තේරුම් ගෙන දේශනා කිරීමට ආරම්භ කළ ඒ පිළිබඳව වසර 2600 ගණනක් තිස්සේ සැමරුම් අවස්ථාවන අනුස්මරණය දිනයක් පවත්වන්නේ. එනිසා අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳවම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳවම කතා කළොත් වඩා හොඳයි කියලා හිතන්නේ. ඒ පිළිබඳව පැහැදිලි කරන්නට තමයි මා සුත්ත ධර්ම පාඨය මේ ධර්ම දේශනාවට යොදාගන්නේ. භික්ෂුන් වහන්සේලා අමතන තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දේ ඉමානි ක්‍රවේ පූජානි කියලා පූජා වර්ග දෙකක් තියෙනවායි කියලා පැහැදිලි කරලා පූජා කියන වචනය සිදීම කියන එක. සිදීම කියන එකේ තවදින්නම ගෞරවාර්ථයක්. සංග්‍රහ කරනවා, අනුග්‍රහ දක්වනවා කියන එක කියන වචනයට වඩා පූජා කියන වචනේ ගෞරවාර්ථයෙන් අඩංගුයි. එහෙනම් පූජා ගැන කතා කිරීමේදී බුදුරජාණන් වහන්සේ එමත්ම මේ සත්‍ය දේශනා කළා වූ බුදුරජාණන් වහන්සේට පිළිවෙමනි ප්‍රධාන වශයෙන් එකක් තමයි පිළිතුරුන් ලබන්නේ. උන්වහන්සේට සුදන්ත අවශ්‍ය නම් සුදනායක උන්වහන්සේට පිළිවෙමට ක්‍රම දෙකක් තිබෙන බව පැහැදිලි කරනවා. කතුමානිදි මොකක්ද මේ කාරණා දෙක නැත්නම් මේ ආකාර දෙක? ආමිෂ පූජාච ධම්ම පූජාච එකක් ආමිස පූජාව, එකක් ධම්ම පූජාව. ආමිස පූජාව කියන එක කරන්න හොඳ නරක දැනගත්තම ඇති. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරු දැනගන්න අවශ්‍ය නැහැ. ඒත් ධර්ම පූජාව කරන්නට එහෙම බැහැ. ධර්මය දැනගන්නට වෙනවා. මේ දෙකම කරන්ට ඕන කිරීමට සුදුසුයි යනුවන් වහන්සේගේ ගැන්වීම ලැබුණාම ආමිස පූජාව කරන්නට එපා කියලා හෝ යරදි කියලා දේශනා කරුත් දැනපිස් නැහැ. සෝතුන් වහන්සේගේ ඊළඟ වචනවල පැහැදිලි වෙනවා හේතදක් සම්වික්‍රේ දේමානි පූජාය. මේ පූජා දෙක අතරින් අග්‍රවන්නේ උසස් වන්නේ ධර්ම පූජාව කියන එක. එතකොට පළවෙනි පන්තියේ පූජාව ධර්ම පූජාව නැත්නම් ප්‍රතිපත්ති පූජාව විතරක් අග්‍ර නැති පූජාවක් තමයි පූජා. එබැවින් රට දෙස ලෝකයේ දෙස බැලීමේදී බහුතරයක් යෙදෙනු ලබන්නේ දෙවන පන්තියේ නැත්නම් ආමිස පූජාවන්. ප්‍රතිපත්ති පූජාවට යන්න ටිකක් අපහසුයි නමුත් යන්න උද්යෝගයකුත් සමහර විට ඇතුළ වෙනවා. දැන් මට මෙතන තියෙන දෙදුවක් තමයි අපි සාමාන්‍ය ජීවිතේ ගත්තොත් දෙවෙනි පන්තිය දෙයක් පේනවා නම් අපි තෝරගන්නේ පළවෙනි පන්තියේ. වඩා හොඳ දේ. ඒක රැකියාවක් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. වාහනයක් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. සිවල් දරුවෝ සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. බාල දේට වඩා අපි හොඳ දේට වැඩි යනවා ය අපි පිළිගන්නවා. එහෙනම් අපිට ෘතුකමක් සුදුසුකමක් තිබෙනවා නේද තේරුම් අරගෙන. දෙවෙනි පන්තියේ පූජාවෙන් සිට පළවෙනි පන්තියේ පූජාව දක්වා යන්නට අපි සුදුසුයි කියන එක. සිද්දවලු තියෙන බාධා මොනවද කියන කාරණා අපි පැහැදිලි කරගන්නට වෙනවා. තවත්ය ධම්මදාය ආද සූත්‍රයේ වැනි පැන්වලදී බුදුරජාණන් වහන්සේ වදාරනවා. ධම්මදාය ආදෝ මේ නිස්සේ බෞද්ධ මා අමිස දාය ආද. බුදුරජාණන් වහන්සේ නිසා මේ ලෝකෙට දාය ආද දෙකක් ලැබුණා. එකක් ධම්මදාය ආදේ. එකක් උන්වහන්සේගේ පැහැදිලි කිරීම මුල් කොටගෙන ආමිස දාය ආදේ. ආමිස දාය ආදේ කියන්නේ චීවර සින්න පාට සේනාසන විලනක් පැති සාපනයක්. උන්වහන්සේ සතිය දේශනාවලදී මම තරම් මේ දානෙන් අගේ දන්නවා නම් තමන් කෑමට ගන්න බත් පිඟානෙන් නැත්නම් බත් පිඟෙන් නැත්නම් ඒ ප්‍රති කොටසින් සරලුවක් නැත්නම් හැන්දක් තරම්වත් සාටවත් නොදී ආහාරයට ගන්න නැහැ කියන එක උන්වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ පැහැදිලි කිරීම අනුසාරයෙන් තමයි අර කියන විදිහට මේ සම්මදාය ආදී සහ අමිසදාය ආදී කියන දෙක වැඩි වී කියන. මෙතනදී තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. අපේ බෞද්ධයින්ට නැත්නම් අපේ රටේ වාසය කරන සිංහල බෞද්ධයින්ට ප්‍රධාන වශයෙන් අන් අය ඒවා දැන් තේරුම් අරගෙන යටත් කාරණා කරනවා අපිට පිළිනෝ තුන්ගේ හදවතට තුන්ගේ ලේට පාරම්පරිකව වසර සිය දහස් ගානක සිට කැවි ආදයක් තමයි මේ දාන කියන වචනය. පරිත්‍යාගයේ තියෙන වචනය. එතකොට ඒක යම් යම් යුගවලදී යම් යම් ප්‍රවණතාවයන් තමයි යම් යම් පැතිවලට හැරී යන්නට පුළුවන්. නිවැරදි මාර්ගය ගන්නත් පුළුවන්, වැරදි පැතිවලට යොමු වෙන්නත් පුළුවන්. අපි ඉතා ප්‍රවේශමෙන් තේරුම් ගන්නට ඕන, පැහැදිලි කර ගන්නට ඕන යම් වැරදි මාර්ගයක යන්නට යනවා නම් යන ලකුණු තියෙනවා නම් ඒ පිළිබඳව මතක් කර දීලා ඒ පින්නතුන් නිවැරදි කරගන්න. අපි මේ පූජා දෙකින් එක එක වෙනම අරගෙන කතා කරමු. ආමිස පූජා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය වෙනුවෙන් විහාරස්ථානයක නිවසක තවත් කොතනක හෝ යනක කිසියම් දෙයක් කරනවා විහපක් දෙයක්. ඒ සියල්ල මේ පූජා ගණයට ගන්නට වටිනවා. සුරතල් දරුවෙකු විසක් දවසේ පහනක් දක්වලා සාමාන්‍ය දරුවෙකු විසක් දවසේ පහන් කූඩුවක් ඉදිකලා ඒ දරුවන්ගේ මත්තමින් ඒවා ඔවුන්ට උසස් වේවා. පුංචි කමට පුංචි දන්සලක් දුන්නා. ඒක සංවිධානයක් නැතුව සීල් ලබන්නේ මහත් සතුටක්. ඒ සිදු වෙන්නේ හතක්. ඒ මානසික වශයෙන් කුරුවක තියෙනවා. හැබැයි දරුවන් කරන දේවල් ලොකු අය කරන්න ගියොත් ඒක සමාජයේ විවේචනයට භාජනය වෙනවා. දරුවන් විමර්ශනයේදී දෝනිත්ව සමග සෙල්ලම් කරන එක හරි. දරුවන්ගේ මත්තමේදී වැලිබක් වෙන එක හරි. වැඩි හිටියන්ගේ මත්තමේදී දෝනිත්ව එක්ක සෙල්ලම් කරන්නේ නැහැ, වැලිබක් කරන්නේ නැහැ. කොහොමද ඒ අනුසාරයෙන් ඊට වඩා වැඩි හිටි ක්‍රියාදාමයක් තිබෙන්නේ? අන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ හමුවේ තාත්තම ආමිස පූජාවන් තිබී ඒ ප්‍රවණතාවයේ තිබී යුත්තේ සරත්තං පටිපද්‍යත යන බුද්ධ වචනය තේමා කොටගෙනයි. කරන දෙයක් නැත්නම් අන් අයගේ අපත සම්පා කරන්න කියන එක. එනම් මේ අරමුණෙන්මද සමහර දේවල් කරන්නේ කියන එක පිළිබඳව අපට සමහමග යනකොට නැත්නම් කෙරෙන කාරණාම හිතෙනවා. අපිට යමක් තේරුම් ගන්න අවශ්‍ය මූලාශ්‍ර තියෙනවා. මූලාශ්‍ර කියන්නේ විදකේ හෝ සද්ධර්මවතනාවලේ හෝ ධම්මපදේ හෝ ජාතක කතා හෝ වශයෙන් ගත්තාම එදා මේවා සිදුවන්නේ මොන අරමුණෙන්ද කොහොමද කියන එක පිළිබඳව තොරතුරු හොයාගන්න පුළුවන්. විවිධ ජාතකවල සඳහන් කරන කාරණාවල් තියෙන්නේ. සද්ධර්ම සද්ධර්ම රත්නාවලේ සඳහන් කරන කතාවල් තියෙන්නේ. රජවරු පිටුවරු ධනය තියෙන අය ඒ ධනය පරලෝකට ගෙන යන්න බැයි කියලා දැක්කා. රජවරේ රජවරු නම් රටේ රාජ්‍යයේ දොරටු හතරෙහි දන්සල් හතරක් හදලා. කාටද දුන්නයි කියලා තියෙන්නේ දුගී මගී චාචකාදීන්ට. අන්න අතන එනවා. දුගී දුකට සත්‍යවයි සංකාරමානිසා. මොගි අදවෙමින් වාහන පහසුකම් නැති, අදවෙමින් වෙනද කොළවල් නැති යුගයක ගමනක් යන්නට පාරට බැස්ස පුද්ගලයාට දුර ගමන් යන්න සිදු වෙනවා නම් අතරමඟ ව්‍යාප්තා ගන්නත් නැත්නම් කෑම වීම අවශ්‍ය තැන්කින් ගන්න තියෙනවා නම් මොගිය. ඒ වගේම යම් යම් කර්ම විපාකයන් හේතු කොටගෙන සියම් ආකාරයක ධන ශූන්‍ය වූ අයට එදත් අද අන් අයගෙන් යැපෙන්න සිදුවලා තියෙනවා. ඊළඟ සංගතයක් තියෙනවා. ඒකට දුගී මගී යාචකාදීන්ට තමයි මේ දන්සල් දානසල්ලා තවත්තන දෙන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕන කාරණාව. විසක් සමය තුල ප්‍රධාන වශයෙන් ප්‍රථම සමය දක්ින්න ලැබෙනවා. විසක් සමය තුල රට පුරා මේ දානශාලා ආරම්භ කරන්නේ දන්සල් ආරම්භ කරන්නේ මේ ආමිස පූජාවන් දී දෙන්නේ කාලෙන්නේ මේ කම්ම පාර යන අය වෙන්නේ එමෙ නැත්නම් දුගීසාය ආචකය වෙන්නේ ඒ අයට වසර පුරාම අපට කියන දේවල් තමයි වන්දනා කරුවන් වෙන්නේ. වන්දනාව යනවා කියන්නේ මොකක්ද? වන්දනාව යනවා කියලා කියන්නේ පෙරතේ ඉදි කරලා තියෙන පූජනීය ස්ථාන දෙක බලා ගැනීම, වැඳ පුදා ගැනීම, ඒවා ඓතිහාසික ආගේ ඒවා දැනුවත් වීම, ඒ වගේම තුනි චේතන ආරඩි වෙන කර ගැනීම සඳහා යන ගමන. ඒ වන්දනාව යන අය සහ වන්දනා කරන ස්ථාන වල රැඳී ඉන්න අය බුදුරජාණන් වහන්සේ උදෙසා මලින් පහනින් සීවර පින්දු පාත සේනාසනලා සත්‍ය උන්වහන්සේ උන්වහන්සේගේ සාවකින් උදෙසා පවත්වන පූජාවන් ආමිස පූජා කියලා කියනවා. එතකොට මෙන්න මේ වන්දනා යන පින්තුන් හිතන්න ඔබ වෙනත් ගමනක් යන්නට ගියයි කියලා. ඔබට පිපාසයව බඩගින්න තිබුණොත් ඒ ගමනාන්තයට පෙර ආතුව ඔබ කීවතාවක්. වෙළඳපොළට ගිහිල්ලා පේපන් පානය හෝ ආහාර ගන්නවා. නැති කෙනෙක් නෙමෙයි මුදල් ටිකක් තියෙන කෙනෙක් කියලා ගන්න. ඒ ඔබේ ශාරීරික අවශ්‍යතාවය. ඒකත් කොහේද ගන්න ඕනේ? අපි කියමු දවසට වෙනනම් තේ දෙවතාවයි කෑම එක් වතාවයි දරුවකට නම් තේ වතාවයි නැත්නම් බත් කෑමක් නැහැ. ඊට වඩා ගන්න නැහැ නේ කිසි. ඒ අපේ අවශ්‍යතාවය. නමුත් දැන් මේ විසක් සමය නිමිති කොටගෙන ඊයේ හෝ අද හෝ හිත පාරට බහින සෑම දිනම ඔය කියන විදිහට තෙල් මල් පහන් අරගෙන පූජනීය ස්ථාන වලින් යනවද? එහෙම නැතුව පාරට බහින අයත් ඉන්නවද? වන්දනා නොගොස්. වන්දනාව යන අයට මේ දම් පැවිදිින් වන්දනා නොගොස්. දන්සල් සඳහා එක වචනයක් කියලා දන්සල් වන්දනාව කියලා ඒක වභාපිත උපාසක කියන වචනයක් කරනවා අපි අරින් ගන්න පායක. එතෙමුන් කියනවා එනවා. අටකට 10කට ගියයි කියලා. ඒ අටකට ගිය කෙනා හිතලා බලන්න අටකට යන කෙනා හිතලා බලන්න ඔහු පූජනීය ස්ථාන අටකට ගියාද කියලා. පූජනීය ස්ථාන අටකටවත් ගියා නම් ඒ යන ගත වෙන කාලය තුළ විපාසිත ආරෝණි කීපතුලක් තියන කාර්යයක්. හැබැයි මම සිතින්ද පුරවන පූජනීය ස්ථාන එකකටවත් නොයා සංසල් සම්මානයක් නෑ. එහෙම වුණාම ඔබ ඒ වන්දනා කරුවෙක් වෙනවද? වන්දනා කරුවට දක්වන උපහාරයට ඔබ වඳින් වෙනවද? ඒක සමහර විට විනෝදයට කර වෙනවා නේද? ඒක සමහර විට නොගැලපෙන සුදුසු නැති ක්‍රියාදාමයට වැටෙනවා වගේ පේනවා නේද? පිළිවෙලට දක්වන. ඒක තමයි කතා කරන්නේ අපි ඒවට යන පින්දුම් විකට දෙන්න කල. ඒ නිසා ඔබ ඒවා ලබන්න සුදුසු කෙනෙක් වෙන්නට නම් ඔය වගේ දවස්වල පංච සීල ප්‍රතිපත්ති පිටාසය දැහැකින් ඊට අවශ්‍ය දුම් හදගෙන ඔබ බුදු සුදුසුක යන කෙනෙක් වෙන්න. අද සමාජයේ සක්කොසම් කියලා නැහැ මේ මහමග යන අය වන්දනා නොවන අයත් වෙන්න පුළුවන්. ඥාන වහලින් යන ධනවත්යත් ගන්න පුළුවන්. උන්ට මේ තැනක නතර වුණාට කඩේටින් අවශ්‍ය ගන්න බැරි තමයි. ඔවුන්ගේ නිදහසට බාධා කරන්න ඕනේ නැහැ අපි. ඕනේ නම් ඔවුන් නවත්තලා ගනී. නැත්තම් අපි බෞද්ධ දෙවි හරිකින් ඔබගේ හරි පාරහරහට දාලා ඔවුන්ට බාධා කරු නවත්තලා ගන්න තරම් ඔවුන්ට අවශ්‍යතාවයක් නැත්නම්. මේ දේශනා කරන මමත් යම් මොහොතක යන විට යම් තැනකදී නැතර කරොත් එහෙම හතර වෙලා අහන මම නඩ තියෙන්නේ. මට ගිලම්පස ගන්න කිසි වෙලාව නම් ඒක කරන් යනවා. ඒ කිලෝමීටර් කාලින් පාලට තියෙන හැම තැනකම නතර වෙලා හැමදේම ගන්න මම යන්නේ නැහැ. බලන්න මේ පිළිබඳව තවදුරටත් මම කතා කරන්න. මේ තමන්ට කැමති ආකාරයට හදිසියේ නිදන් සලස්සෝ ගණන් කරගෙන මහමග මහා කියන වචනේ දාලා මුලට පස්සේ සරුවත් වත් අයිස්ක්‍රීම් අන්න කඩල කෝපි සිරිකෝපි විගතම වචන අපි දැකල තිබෙන සමහර ආහාරයකට ගත් නොමෙල තිබෙන කිලෝමීටර් භාගෙන් භාගෙට කාලින් කාලට මේ තියෙන හැම එකකටම යමේක අපේ කුසල නිවා ගැනීමේ අවශ්‍යතාවයක්ද විහිළුවක්ද කැදරකමක්ද කරන අය හිතල බලන්න මේ නිසා වෙන්න තැති රජයේ කිසියම් නිවේදනයක් මේ මපවත්තන්ට කිසියම් අවසරයක් දැනුම් දීමක් කරන්න කියන එක. ඒ වැරදි පැත්තට ගන්න අවශ්‍ය නැහැ බෞද්ධයන්ට පාදයක් කිරීමක් පස්සේ. හදකිනවා කිසියම් යහපත් ප්‍රවණතාවයක් නෑ. යම් තැනක පාණයට නුසුසු ජලය අරගෙන සබා දීලා හිතෝගී වෙන්න තමයි. තවත් තැනක මේක ගසා කැමතිය දෙන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව නැත්නම් දාන හිතින වටිනාකම් පැහැදිලි කිරීම තුළ අපේ බෞද්ධයෝ ඉල්ලන ඕනෑ කෙනෙකුට මේ මොහොතේ උදව් කරනවා. ඒක උපකාර කරන එක යොදාගෙන ආදායමක් උපයාගෙන දන්සල සඳහා හතරෙන් එකක් පියදම් කරන හතරෙන් තුනක් සාක්ෂි දා ගන්න. ප්‍රයෝගකාරී වැඩ කරන අය සිටි බව ඉන්න බව අපිට දැනෙනවා. හේතු බුද්ධ පූජාවක් වෙන්නේ නැහැ. පිටාමික පූජාවක් වෙන්නේ නැහැ. ඒක කව් වැඩක් වෙනවා. කිබුදු දේවල් දැනෙන තැන නිසා වෙන්නේ නැති මම හිතන්නේ එහෙම වචනයක් ඉදිරිපත් කළේ මේ අපිලිබඳෝ කිසියම් දැනුවත් වීමකින් කරන්න කියන එක. ඒරුණාම බෞද්ධයන්ගේ දාන සීල දාන සීල භාවනා පාලනය කරන්න ගියා කියලා මම හිතන්නේ. මේකට මම ලස්සන කතාවක් ඉදිරිපත් කරන්න. අසුගිය වසර කීපයකට පෙර කිසියම් රූපහානි නාලිකාවක මේ විසක් සම්බන්ධ නාට්‍ය විකාශනය වුණා. ඒ කෙරේ තියෙන මේ ලොකු තේමාවක්. කිසියම් පොලිසියක් ජනතාවගේ රැකවලා ගැනීම සඳහා විසක් තීරණක් ඉදිරිපත් ඒ ප්‍රදේශයේ වාසය කරන මුදලාලි කෙනෙක් මේ තොරණ බලම් තේ නායක සංග්‍රහ කිරීම සඳහා දන්සලක් සංවිධානය කරා. ඒ දන්සලට ආධාරයකට ප්‍රේම සඳහා පත්තු සහිත ලොරියක දුදුකලයක් ලබාගෙන විකාශනය කරමින් පොලිසියෙන් මේ විදිහට තොරණ අපේ දන්සලෙන් මේ අයට ආධාර මේ දානේ ආහාර කියලා ආහාර සඳහා ආධාරයකට කරමින් යන ප්‍රේම දුදුකලමේ ස්වයං තියාට. එතකොට මුහුණවර ඉදිරියට පෙනෙන මුහුණවර තමයි දෙපක් තමයි දාන්තර බුදුරජාණන් වහන්සේ. මේ නාට්‍ය බැලුවලන් නැ මේ රටේ ඉන්න කිවිලිත් මාමේ කියන කාරණේ තේරුම් ගත්තා නම් මේ රටේ ඉන්න කීප. අවසානයේ පෙන්වන විතා ෆිල්ම් ලෙස මේ ලොරිය ලී මොලකට හරවනවා. මේ සත්ව මත රෙද්දකින් වහලා තියෙන්නේ අනවසරයෙන් වාහනේ කරන දැල. දැවටික තමන්ට අවශ්‍ය තැනට අනවසරයෙන් වාහනය කිරීම සඳහා දන්සල සහ බුදු පිළිමය යොදාගත්තේ. මේකින් කියන්නේ දීප වාහනයක් කරන්නේ. මේ පෙන්වන තේමාව. කෛරාටික මිනිසුන් බුදුරජාණන් වහන්සේ සහ ධර්මයේ විසක් සමය මේ සඳහා යොදා ගන්නවා නම් ඒවාට අපි නොරැඟී සිටින්නට කල්පනා කරන්න. ඉස්සා තේරුම් ගන්න. මේ දන්සල කියන වචනේ ගත්තම ඒ දන්සල දුගී මදී යාචකාවෙන් එදා තිබුණා අද මේ විකත් සමීපව වන්දනා කරනවා. තමන් යම් සදානයක් සන්තක ධනයක් උරුම කරගත්තා මේ අන්නයිගේ හත සඳහා යෙදීමට උදාහරණමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව ලස්සන දෙයක් පැහැදිලි කරලා තිබෙනවා. කෝටිගත හිමියන් මේ කතාවක් පිළි තිනවා. රෝගීව ඇඳී වැතිරී සිටි මේ ස්වාමීන් වහන්සේ කිසිවෙකුට ඕකන් නොකළ බැවින් උන්වහන්සේට කිසිවෙකුට ඕකන් නොකළ බව දැනගෙන ආනන්ද හාමුදුරුවන් සමග වස්තුන් පෙන්වනකොට කෙරෙවි සෝදා නාවා උන්වහන්සේ දැක උපස්ථානකට විචුන් දැස් කරලා දිවසා පැහැර පැවිදුණයින් පසු ඔබට ඔබ පමණයි සිටින්නේ ඉලංගා සුපුරුස් තිලක් දිනයි ඔක්කොම මෙතන කියන්න කැමතිනේ අවශ්‍ය නැති නිසා ඒකගේ ශිෂ්‍යයා බලා ගන්න ශිෂ්‍යාපනේ තුනක් තියෙකොළු උපස්ථාන කරා ගුරුවරයාපනේ තුනක් දරුවෙක්ගේ ගුරුවරයා බලා ගන්න ශිෂ්‍යයා බලා ගැනීම ගුරුවරයාට ගුරුවරයා බලා ගැනීම ශිෂ්‍යයාට සිය පවරා තිබෙනවා. එදා උන්වහන්සේ වදාළ වචනයක් තියෙනවා. කෙනෙකුට බුදුන් උපස්ථාන කරන්න ඕනේ නම් අදත් ඒක කරන්න පුළුවන්. යෝ විලානං උපට්ඨහති සුමං උපට්ඨහති. යමෙක් බුදුන් උපස්ථාන කරන්න කැමති නම් ගිලන්නේ වයක ලෙඩ වයක රෝගී වයක උපස්ථාන කරන්න තේ බුද්ධ උපස්ථානයක් වෙනවා. ගිලන් වෙනවා අපි ගිලන් වෙනවා හැමෝම ගිලන් වෙනවා. ගිලන් නොවන අය ගිලන්න් උදව් කරන්න වෙනවා. ගිලන් නැකිට ගන්න බෑ ආහාර ගන්න බෑ විද පහසුතාව පවතින. අසාධ්‍ය ගිලන් අය ඉන්නවා. ඒකේ ගන්නට බුදලක් බදලක් නැතුව විදරයන්ට විදිහක් නැතුව විද රෝහල්. අපි මේ විසක් සමයේ ඊස් දානි සඳහා වේදම් කරන මුදල් අනවශ්‍ය ආකාරයකට නාස්තියට තමයිවා. ඒකෙන් දන්සල එපා කියලා හෝ වැරදි කියලා කියන්නේ. මේ පින්න තුන් දෙකට කතා කරන දන්සල දෙන. එයක් පුණ්‍යක් වියා එයක් සැහැපත් දෙයක්. නමුත් ඒ ඔබ එයින් ඔබ කිසියම් ප්‍රතිරූපයක් කරනවා ගන්න බලාපොරොත්තු වෙනවාද? කාටවත් දෙරෙල් යමක් කරන්න බලාපොරොත්තු වෙනවාද? එහෙම වුණොත් ඒක නාපාරිකුද්ධිය. වසර පුරා මේ යොදන මුදල මේ අනවශ්‍ය ආකාරයේ විනාශයකට යොදා ගන්නවා අට වඩා අර තියෙන ගිලනුම් ඉන්න ස්ථාන උදව්පකාර සුදු ස්ථාන බලා ඒ තැන්වල ගොස් ඒ දෙවියන් සඳහා යොදන්නේ නම් ඒකත් ආමිස පූජාවක් ඒකත් සරෝත ආකාරයක් ඒකත් තරත් සංකට ප්‍රජිත ඒ තරක වන ආනිසංසුදායකයි ධනිය විනාශ වෙන්නේ නැහැ. මේ බුදු සමයේ තියෙන වැදගත්ම කරුණක් තමයි අර පිළිමැස්ම. අර පිළිමැස්ම සහ ලෝභය කියන්නේ දෙකක් මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ ලෝභයේ තියෙන නම් අර පිළිමැස්ම කෙරේ. මුින් අර පිළිමැස්සෝ කෙනෙක්. හැම දෙයක්ම මනාව කලමනාකරණය කරගන්න ආකාරයේ පිටකේ ප්‍රෝණන් කියලා දාරුවා කියලා. එනෝ ගත්තම අපි මේ උපයාස ප්‍රයත්න දානයක් නැත්තම් මේ උත්තරීම ප්‍රයෝජන සඳහා යොදන අරුණාම නාස්ති සඳහා යොදන එක උන්වහන්සේගේ අනුමැතියට යටත් වෙලා නැහැ. කුසල් රජතුමා මේ අන්තස්තුරේට ධර්ම දේශනා කරන්න යන්න හඳුනා ආනන්ද හැමුදුරුවෝ. ධර්ම දේශනාවේ පැහැදුන විසවරු උන්වහන්සේට රජතුමාගේ දිගුණු වස්ත්‍ර සියල්ල පූජා කළා. කුසල් රජතුමා ඊට පෙර ස්වාමීන් වහන්සේලාට වස්ත්‍ර සියල්ල දීලා පූජා කළේ සිව්. කුසල් රජතුමාට ගැටලුවක් ඇති වෙනවා. උන්වහන්සේලා තුන් පිළිවෙන්නේ අපේනායි එහෙම ඇතිකරන් පිළිවෙදී මේ සියල්ල පූජා කළා. දැක්ක බාර ගත්තේ ඇයි? ගැටලුවා. අන්තිච්ච භාවයේද කිසු නෑ නේද? කියන අදහසක් ඇති කරගෙන ඉතින් මම මේක අහන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ගෙන් වෙනත් ආකාරයකට මේක අහනවා. ඔබ වහන්සේලාට හඳින් සිවුරු පිළිතර ලැබෙනවද? එහෙම ලැබී තිබියදී තවත් එකක් ලැබුණොත් මොකද කරන්නේ? ඒක වෙනත් කෙනෙකුට දෙනවා. ඒක පැරණි වෙලා තිබුණොත් පැරණි එක අයින් කරලා අලුත් එක ගන්නවා. ඒ පැරණි එක මොකද කරන්නේ? ඒක පුරෝණයට පාවිච්චි කරනවා. එතකොට මේ තියෙන පුරෝණිය අයින් කරාම ඒක මොකද කරන්නේ? ඒක අඳුන ආදී දේවල් කරගන්නවා. මේ විදිහටම නොවෙන්න පුළුවන් මේක තියෙන්නේ මට පාඩම් නැති නිසා කියන්නේ. එකකින් අයින් කරන ආන්දිනේ ඒ අතිපිස්නක් සම්භාව්‍ය දාගන්න ලබනවා. අතිපිස්න ඉදරින් ඉවත් වුණාම ඒක මොකද කරන්නේ? ඒ පාපිසි සම්භාව්‍ය දාගන්න ලබනවා. ඒක දෙතෙනින් ඉවත් කරන පාපිසි මොකද කරන්නේ? ඒ බිත්තියට සමාන නැති ගැස්ම ලබනවා. බලන්න. සිතයා ගත්ත දෙය සිත්තරිමේන් ප්‍රයෝජන ගන්න ආකාරය පැහැදිලි කරපිට. උන්වහන්සේ මහා දුරු පැහැදිලා සාදු සාදු උන්වහන්සේලාගේ පරිහරණය හරින සමානකෝලයි කියලා. මේක අපි තේරුම් ගන්න මේ යුගයේ. ධනය අපහසුයෙන් හොයන්න ඕන දෙයක්. ඒ අපහසුයෙන් හොයන දේ උත්තරම පරිභෝජනයකට ගන්න හිතුවේ නැහැ. එහෙමනම් අනවශ්‍ය ආකාරයට ප්‍රකෑම වීමකට යාම, නාස්තික වීම, හේද සියක් සිසුයක් වශයෙන් නරකයි කියන්නේ මම සූදානම් වෙන්නේ. මේ සියක් සූසයක් වශයෙන් පේනවාද? අනේ තේරුම් ගන්න. ඒ නිසා මේ සත්‍යයන් තේරුම් අරගෙන ආයුරාජකින් සිද නොදෙන්නට ඒ වගේම ඒ ආමිෂ පූජාව කියන එක දෙලින් පහලින් පහනින් සුවඳුම් වලින් ආදී පිටින්ින් වගේම මේ උන්වහන්සේ වෙනුවෙන් කරන කාරණාවලදී සද්ධාවෙන් යුක්තව ඒ දින පින්න තුනේම කරන්නේ ඒවා පරිහරණය කරමයක් වන්දනා කරුවන් බවට පත් වී ඒවා භුක්ති විඳින ආරණම වන්දනා නොගොස් නේම පරිහරණය කරන්න විස්තුව මම දන්නේ තින්ද සිදු කරගන්නේ කියලා. ඒ නිසා අපි වෙන ඇයට මේවා පිළිබඳව පවරේ පවතින ප්‍රවණතාවයන් දැකලා දුම කාරණිතෝ මේ කරුණ කියන්න සිදු වෙනවා. සසර ළමකට පෙර මේ පිළිබඳව තිබුණ තවත් ප්‍රවණතාවක් දැන්නම් නැහැ. එකතු කරන ධනේ අවස්ථනකට පාවිච්චි කරන හැන්දෑවට එතන උත්සවයක් ගන්න එක. සමහරට මත් වෙන සයිතු උත්සවය. සමහර විට නාඩගමක් එළුදක්ක කියලා කතා කරනවා. අනේ බොදු තත්ත්වයන්ට යම් යම් තැන් පත්විමින් සිදෙන අත්දැකලා ඒවට විවේචන එල්ල වුණා. විවේචන කියන්නේ පහර ගැසීම නෙමෙයි. අපි මේ කරුණු පැහැදිලි කරන්නේ කාටවත් පහර ගහන්න නෙමෙයි. බොහොම සද්ධාවෙන් සමාජයේ යම් ආකාරයකට හොඳ දේවල් කරනුත් නමකට යන්න. ඒක වලක්වා ගැනීම සඳහා ප්‍රමයේ ඓතිහාසික මූල අස්වරම් නම් දෙන්නේ දුටි මගී යාචකාදී. විලනන්ත විශේෂයෙන් විලනන් කියවහම ඒ නුවර මහරගම රාගම වැනි තැන්වල ඉන්න අසාධ්‍ය රෝගීන් අසමහර විට ගෙනත් දාලා ගිහිල්ලා නැතිින් ඉන්නේ එන්නට මුදල් හදාගන්න නැහැ විහිත් නිර්දේශ කරලා තියෙන රෝහලේ ගන්න නැහැ ගන්න ටිකක් තියෙනවා නම් හොඳයි ටිකක් හරි සුවයි අපිට සංවේදී වෙන්න පුළුවන් නම් මේ උපේන සපේ ගණන් වසර පුරා එයත් සුද්ධ පූජාවක් තේරුම් ගන්න ඕන එතකොට බුදුරජාණන් වහන්සේට මේ පිළිම පිළිබඳව තවම වචනයක් ඔබට කියන්න වෙනවා. මේ බුදුන් වහන්සේට මේ පුදුන දේවල් බුදුන් වහන්සේ එදා හිටියානම් කීපස්සේ බාර ගන්න. ඉන්පස්සේ ඒ බාර ගන්න කෙනෙක් නැහැ. කාටද පුදා පුදන්නේ කියලා දන්නවද? බුදුන් වහන්සේ මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන අවිරියන්තයි. බමුචෛත ලෝකයේ කෙලසුන් මාසතමා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ලෝකයාගේ තෙල්මල් පහන් වෙනසුමුදු සබන්නට නිවි එළම විහන්සේ දැක්නවා. ඒවායෙන් පුදන්නෝ මට පුදන්නේ නෑ. ප්‍රතිපත්තියෙන් පුදන්නෝ පමණක් මාපුදුති ආමිසෙන් පුදන්නෝ තොප තොටටම සුදා ගන්න කිසිල වචනයක් තියෙනවා. අනේක තේරුම් ගන්න. මොකද මේ තොප තොටටම සුදා ගන්නවා කියලා කියන්නේ. කුඩා දරුවෙක් බෝලයක් අරගෙන ගෙදර මුදුන් බිත්තියට ගැහුවා ඉස්සරහ. බිත්තියේ බෝලේ ඇනෙන්නේ නෑ. ගැසූ තැන තාපහු වෙනවා. ඒකට ආපුගෙන ප්‍රවේදයක් දීපු නිසා. එනම් යහපත් චේතනාවෙන් කරන පුණ්‍යක්‍රිය පුණ්‍ය ආභිසංකාරයට තේ ඔබේ සිතේ හේතුවක් වෙන්නට වෙනවා. කර්ම නියාමයේ ਸਰව සාධාරණ දෙයක් යෝකේ. නිර්මාණ ක්‍රමයක් නැති වුණා. එහෙමනම් මේ යහපත් දෙයට යහපත් පිටාකාරයක් ඔබට මේ ජීවිතේ හෝ අපේ ජීවිතේ දෙකකින් වෙනවා. ඒ කියන්නේ ඔබට ලැබෙන යමක් ඔබ කළේ සුපිටින් පුදා ගන්න කියලා කියන්නේ. දෙයින් ප්‍රතිපත්තක ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට නෙමෙයි ඔබට. ඔබේ ජීවිතයේදී ආයවරණ සබ්බල කියන්නේ ආවුමි ලෞකික සම්පත් පිණිස මේ කාරණා හේතුවයි. අපිට තබාගන්න. මොහොම කුමන යම්බෝ ආමිෂ පූජාවක ප්‍රතිඵලයක් ප්‍රතිඵලය ධර්මීය අවබෝධ වීමට හේතුවක් වෙන්නට පුදුනම ප්‍රධාන කරුණ ය ආයු වන්නෝ සිතං බලං ආයුර්ණ සකවල පිරමේ කාරණා සමන්ත හිමිවීමට කරන ආයෝජනයක් පවත්පත්. හැබැයි ආයෝජනයේදී ලබන්ට ඕනේ එකක් විලක් ලබන්ට ඕනේ කියන අදහසින් මේක කරන්න යන්නත් පුළුවන්. තේමාව කරත්තන් කටපාඩම් අන්නයිදී අප සඳහා කටයුතු කරන්න. ඒක අවශ්‍ය මොහොතක ඔබ හතර වසනවා නම් මේ දහපත් විපාකේ ලැබේවි. මා හිතනවා ඒ නිසා මේ සමය තුල මේ වැඩිපුර දෙනා නැඹුරු වෙන ආමිෂ පූජාව පිළිබඳව මේ පරමිතික පැහැදිලි කිරීම සුදුසුයි කියලා. කියන දුන්නහන්සේ ඒ තුඩක් සම්විත්‍රේ කියලා වදාරනවා ප්‍රතිපත්ති පූජාව අංග. බුදුන්වහන්සේ බුද්ධ පූජාව බුදුන් පුදනවා කියලා තේන්නම් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ කෙසේද? දැන් අපට මාධ්‍ය මගින් දැනගන්න ලැබෙනවා ආමිත ප්‍රතිපත්ති පූජා දෙකකට කටේ වුණා. සමහර විට ආමිත පූජා වලට ප්‍රතිපත්ති පූජා විහාරස්ථානම කටේ තියෙනවා. කරන් තියෙන්නේ. මේ ක්‍රියන ප්‍රවෘත්තිය සත්‍යක් වෙන්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියන්නේ කුමක්ද දැනගන්න ඕනේ. බුදුන් පුදන්නට බුදුන් හඳුනා ගන්න ඕනේ. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ දව සිද්ධාර්ථ ගෞතම වහන්සේන් ශාරීරික වැඩ සිටි කෙනාට තමයි ඔය තීව්‍ර පින්න පාත් වෙන අතනදිනාපත් වෙනවා කියන සුදන්න තුන මේ කාමස්තු. බුදුන් බුදුන් ඥායි කීවේ කවදාද? බුදුන් බුදුන් ඥායි හඳුන්වුවේ කුමන තත්වයකට තත්වේද? මෙන්න මේ තත්වය තේරුම් ගන්න නැතුව කෙනෙකුට ප්‍රතිපත්තියෙන් සුදන්න පුළුවන් කමක් නැහැ. ස්ත්‍රී හෝ පුරුෂ නිහි හෝ පැවිදි ඕනෑම කෙනෙකුට බුදුන් ලොවට හෙළි කළ ධර්මය අනුගමනය කරන්නට පුළුවන් නම් තේරුම් අරගෙන අන්නර අග්‍ර වූ පූජාවෙන් බුදුන් පුදන කෙනෙක් බවට පත් වෙනවා. ඒකටත් අර ආමිෂ පූජාවට විපාක වගේ ආමිෂ පූජාවේ ආයවරණ සැපල විපාක වගේම ඒ පූජාවට ඒ මහතේම විපාක හම්බ වෙනවා. ඒක සම්විච්ඡිත කියලා කියන්නේ. සක්කාතු භගවත ධම්මෝ සම්විච්ඡිත. එහා එවැනි මොහොතේදී විපාක දෙන්නේ. ඒ නිසා අපි බුදුන් හඳුනාගත්තොත් තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න පුළුවන් කමක් තියෙන්නේ. බුද්ධ කියන වචනේ තේරුම පිළිදුන අවදියෝ කියන එක. පිටින් කියන්නේ නින්දෙන් අවදියෝ කියන එක නෙමෙයි. නමුත් බුදු සමයේ පැහැදිලි කරන ලබන අත්තක් ජන කියන මිනිසා ක්ලේශ නම් වූ බින්දක සිටිනේ කියලා. ඒ නින්දෙන් අවදියෝ ප්‍රථම උත්තරමයා මේ යුගයේ ලෝක බුදුජානක. එකට කියන බුද්ධ නම් වූ තත්ත්වය බුද්ධ නම් වූ තත්ත්වයටපත් වීම තමයි බුද්ධත්වය කියලා කියන්නේ. දැන් බුද්ධ නම් වූ තත්ත්වය හඳුනාගන්නේ කොහොමද? සංයුත්තනිකායේ විවිධ සූත්‍රවල සම්බුද්ධත්වයේ පිළිවන් වදාළ දේශු නැත්නම් සම්බුද්ධ සූත්‍ර කීපයක් තියෙනවා. තවත් තැන්වල තවත් විවිධ ආකාරයෙන් මම සම්මා සම්බුද්ධත්වයේ මෙන්න මේ තත්ත්වයට කියලා වදාළා කියලා. අන්නේ தත්ත්වේ මනමින් තේරුම් ගත්තම ඒ උන්වහන්සේ වදාළ ආකාරයට ලෝකය දකින්න පුළුවන් නම් ඒ තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිගන්නවා. ඒ ආකාරය අපි වෙලාවේ හැටියට ටිකක් පැහැදිලි කරගන්න උදව් කරනවා. ඔබ දකින්නේ මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා මෞකසින් බිහිවි ජීවත් වී එකසක් වතාවක් නියනවා. මේක තුළ තමයි මේ පුද්ගල සංවරය පිළිබඳව මේ සාංශී භාවනාදී කාරණා කටයුතු තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා තුළ සිදුවෙන ශ්‍රණික ඉදීමක් නැවීමක් පැහැදිලි කරනවා. උන්වහන්සේ අදාරනවා ජීවිත අවසානයේ මරණයට කායස්ස වේදෝ තරම් මරණා කියලා. කායද මේ සිදුවෙන මරණය. උන්වහන්සේ අදාරනවා ඊට මෙහා පැත්තේ ජීවිතය තුළ සම්මේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කනේ කනේ තන් වික්ඛෝ ජායසේච ජීයසේච නීයසේච කියලා. ස්කන්ධයන් උපදිත්ම දිරත්ම මැරෙත්ම ස්නයක් ස්නයක් පාසාම ඔබද උපදින්නෙහිය දිරන්නෙහිය මැරෙන්නෙහිය. එනිසා තම අරමරණයට කායස්ස බෙදූ කරම් මතනා කියන්නේ. මොහොතින් මොහොත අපි ළඟ ඉපදෙන දිරණ ගැරීමක් සිදු වෙනවා. ඒකට කියන්නේ අපස්සම් උභයවයන් කියලා. ස්කන්ධ පංචකයේ තේරුම වීම ගැරීම. ස්කන්ධ පංචකයේ රූප වේදනා සංඥා සංකාර කියන වචන පහෙන් ඔබ දැනගෙන ඇති. ස්කන්ධ පංචකය කියන්නේ ශරීරය නෙවෙයි. ශරීරයක් දෙවියන්ට නෑ බ්‍රහ්මයන්ට නෑ. අපිට වගේ කන බුන ගන්න ශරීරයක්. නමුත් උන්ට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ තිබෙනවා. ඒක තේරුම් ගන්න. මිනෞසත්තාව අපි කිසිත් කලෙම ස්කන්ධ පහකපත් වෙන්නේ. එනම් මෙතන තේරුම් ගන්න ඕන අපි රූප කියන වචනේ අපි රූප කියන්නේ ශරීරය කියලා පාවිච්චි කළාට මේ රූප කියන්නේ වෙනත් දෙයක් කියන්නේ. අපි වස්තු ව්‍යාපෝතියේදී වට රූප කියලා කියනවා. ගන්න ශරීරය ආහාර ගන්න ශරීරය කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා චත්තාරෝ මහා භූත පච්චයාපුරෝ රූපක් සංගත පඤ්ඤාපනාය. සතර මහා භූත ප්‍රත්‍යවේණයෙන් හටගන්න දෙයක් තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. ඒ රූපස්කන්ධය කියලා කියන්නේ ඇසට ගන්න අරමුණට, කනට ගන්න අරමුණට, රූප ආරම්භණය ඇසට නම් කනට නම් ශබ්ද ආරම්භණය, නාසයට නම් ගන්ධ ආරම්භණය, දිවට නම් රස ආරම්භණය, කයට නම් පොට්ටබ්බ ආරම්භණය, සිතින් නම් මනෝ ආරම්භණය. රූපේ ඇසට නම් රූප රූපේ, කනට නම් ශබ්ද රූපේ. මේ මොහොතේ ඔබ විඳින්නේ වේදනා කියන චෛතසිකයෙන් ශරීරයේද රූපේ නැවති ආරම්භණයද? තීරණයක් ගැනීම ඔබ සතුයි. ගන්ධයක් ගන්නකොට ඔබ ශරීරයේද රූප කියන්නේ ගන්ධය නැවති ආරමුණද විඳින්නේ වේදනාවේ. ගඳයි හරි සුවඳයි කියලා අපි සතුටු වේදනාවෙන් විඳිනවා. මෙන්න මේ පංචස්කන්ධය කියන එක වරදවා ගැනීමට කියනවා පංචපාදානස්කන්ධය කියලා. වරදවා ගැනීම පංචපාදානස්කන්ධේ පරිහරණය කරන්නාට කියනවා පුතග්ජනයා කියලා. මේ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරමින් පැහැදිලි කරලා දරනවා දෙවියන් සහිත බමුණු සහිත මරුන් සහිත මේ ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මමකට මගේකට මගේ ආත්මයකට දකින්න තාක්කල් මම මේ ලෝකේට සම්මා සම්බුද්ධත්වයේ ප්‍රකටකලේ නැහැ කියලා. එහෙනම් පංචස්කන්ධේ වර්ධවාගත්ත පංචපාදාන ස්කන්ධයට තමයි මම මගේ මගේ ආත්ම කියන වචනේ උදන්නේ. එහෙනම් මම මගේ මගේ ආත්මකට ගැනීම සම්බුද්ධ නෙවෙයි. යම් විටක මේ ස්කන්ධ පංචකය වයින් කොටසක් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියා උන්වහන්සේට සියක් සියට සියක් ප්‍රත්‍යක්ෂ වුණේද? එදා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට ලෝක ප්‍රකටයි කියලා. එනම් බුදුන් ඥාන බුදුන් දැකීම යන පංචස්කන්ධේ අනාත්මය දැකීමයි ඒකත් පැහැදිලි. උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියලා ආලේ පළමුව අපි සොයාගත්ත දැනි පංචස්කන්ධේ අනාත්මය සම්මා සම්බුද්ධ කියලා. එතකොට පංචස්කන්ධේ අනාත්මය කියලා ගන්නේ කොහොමද? අන්න ප්‍රතිපත්ති පූජාන් දුන්නේ පිළි. තාත් වෙනක මෙහෙම පැහැදිලි කරනවා. ආස්වාදයේ ආදීනව නිස්සරණ දකින් නැති තාක්කල් මම ලෝකයාට සම්මා සම්බුද්ධ කියලා ප්‍රකාශ කරන්නේ. ආස්වාදයේ කියලා කියන්නේ අසත රූපයක් හමුවේදී, කනට ශබ්දයක් හමුවේදී, වැරදි ආකාරයට බඳින බැඳීමට. වැරදි ආකාරයට බඳින බැඳීමේදී නැවත උපතට හේතුවක් ඉතුරු කරමින් සම්මානකයක් ඉතුරු වෙනවා. ඒක තමයි ආදීනවය. මේක දැක්කම යම් කෙනෙකුට අරමුණ විඳින්නට පුළුවන් වෙනවා ආදීනව සිදු නොවි. සංඥාංශයක් ඉතුරු නොකර. ඒ අනු එකතු කළා වූ අංශයන් දෙදෙන්ටද අලුතින් අංශ එකතු නොකරන්ට දරන උත්සාහය. නිස්සාරණේ කියන්නේ ඒකයි විඳීම සඳහා. උන්වහන්සේ වදාරන්නේ ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් ආදීනව ආදීනව වශයෙන් නිස්සාරණේ නිස්සාරණේ වශයෙන් දැක්කයින් පස්සේ තමයි මම සම්මා සම්බුද්ධ කියලා උපතක කළේ. දැන් මෙහෙමනම් මේ සමාජයේ කෙනෙකුට අටසිල් පන්සිල් දසසිල් සාමාන්‍ය සිල් අරගෙන දන්නා සුළු භාවනාවක් කරගෙන පොය දවසට විහාරස්ථානයකට වාඩි වෙලා සිත ප්‍රයෝජන සංවර කරගෙන ඉන්න පුළුවන්. මේ ප්‍රතිපත්ති පූජාවද පංචස්කන්ධය අනාත්මය දන්නේ නැත්නම් මේකට කියනවා පුණ්‍යක්‍රියා කියලා. දාන සීල භාවනා දස පුණ්‍යක්‍රියා. සීල පුණ්‍යක්‍රියා. සීල පුණ්‍යක්‍රියාවන් පිළිබඳව පුණ්‍ය පිළිවත් සූත්‍රයේ සඳහන් කරන ලබන්නේ ඒ කරන අයට ඊට අදාළ මෙලෝ පරලෝ වශයෙන් විපාක හිමිනවයි කියන එක. පුණ්‍ය පිළිවත් සූත්‍රයේ. එතකොට පුණ්‍යක්‍රියා වලට කියන්නේ ආයු වර්ණ සැප බලනම් වූ විපාක ටිකයි. එහෙනම් දාන සීල භාවනා යනු මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් ආයු වර්ණ සැප ලබන සමන්ත ආපෝ විපාක වාරයක් ලැබෙන කර්ම මාර්ගයයි. ධර්ම මාර්ගයෙන්ද? ධර්ම මාර්ගයෙන් තුනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මම කොට ගත්ත හැටි මගේ කොට ගත්ත හැටි මගේ ආත්මය කොට ගත්ත හැටි කෙනෙකුට කල්යාණ මිත්‍ර සේවනයේ ආශ්‍රයෙන් වැටහෙන්නට ඕන. ඒ දවසේ වෙසක් දෙවින් ස්ථාන තුනක ධර්ම දේශනා තුනක් කළා. පැබිසි පැයකමාරි සම්පේ. ඒ ශ්‍රවණදන් ශ්‍රවණය කළ පින්නතුන්ගෙන් මා අසු ප්‍රශ්නයකට ලැබුණ පිළිතුරක් තිබෙනවා. මම ඇහුවා ජීවිතේ බෙදන්න පුළුවනි. ළදරුවාගේ, තරුණ ළමයාගේ, තරුණයාගේ, මැදිවේ පුත්කලයාගේ, මහලු පුත්කලයාගේ ජීවිත. මම ඇහුවා මේ අයගෙන් වැඩිපුරම සතුටින් ඉන්නේ කවුද? වැඩිපුරම දුකින් ඉන්නේ කවුද කියලා. සෑම ස්ථානයකදීම බහුතරයක පිළිතුර වුණේ වඩාත් සන්තෝෂයෙන් ඉන්නේ පුංචි දරුවයි. වැඩියෙන්ම දුකටපත් වෙලා ඉන්න වැඩිහිටියයි කියලා. මම එහෙමනම් මොකක් හරි ජීවිතේ සබළු වරදක් නිසා මේ දෙන්නෙන්න ජීවිතේ දුක් බරවන්නේ කියලා. උන් මේක තේරුම් ගන්න කිව්වා ජීවිතේ දුක් බරයි. ළමයා පෙරදා තරුණ දරුවට වඩා ජීවිතය අගපැත්තට යන්න දුක් සංඛ්‍යාව වැඩි කියලා. මෙන්න මෙතෙන්දි විසාකාවට අර බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ ආයෙත් මතක් කරන්න වෙනවා. මම හිතන්නේ ඒ සතිය ඔය ඉස්සරත් මම මතක් කළා ඒක. යම් කෙනෙකුට ප්‍රිය කාරණා සියක් තියෙනවා නම් දුක් සියක් තියෙනවා. විසාකාවගේ නිනිවිදියක් නියාම හේතුකට බුදුන් වහන්සේ වදාළි. 90ක් තියෙනවා නම් 90ක් තියෙනවා. 80ක් තියෙනවා නම් 80ක් තියෙනවා කියලා බුදුන් වහන්සේ මේක අද කරගෙන ගිහින් තියෙනවා විසාකා සූත්‍රයේ. ප්‍රිය විසිය කරන්න පුළුවන් 210 කරන්න පුළුවන් අපිට. ප්‍රිය කාරණා කියන එකෙන් තේරුම් ගන්නේ ප්‍රිය ස්වභාවයෙන් ඉන්නවා කියන එක නෙමෙයි. අල්ලා ගැනීම මෙතන පෙන්නනවා. අල්ලා ගැනීම. හොඳයි සකයි සාන්තයි කියලා නැවත විදින් පැත්නම්. හොඳයි කියලා හෝ නරකයි කියලා ප්‍රතික්ෂේප කිරීමේ අරමුණටවා. එකක් තේමයි. මෙන්න මේ විදිහට මේ ජීවත් වීමේදී ලදරු වයස පහු කරන් ඉනකොට මේ ඇසට කනට නාසික අරමුණු ගැනීමේදී ලාභාලාභ චතුත් නින්දා සංසා කියන මේ කාරණාවලට මුහුණ දීමේදී මේන් හතරක් හොඳයි කියලා අල්ලා ගන්නවා. ලාභය, කීර්තිය, සංසාරය, අලාභය, නින්දා, දුකයි ප්‍රතික්ෂේප කරනවා. නැත්නම් හොඳයි. නැවත නැවත කියනවා නම් හොඳයි. නැත්නම් හොඳයි කියන එකත් අල්ලා ගැනීම. එතකොට එතන ගැටීමක්, ඒක ප්‍රතික්ෂේප කිරීම. නැත්නම් හොඳයි කියන එකත් අල්ලා ගැනීම. එතකොට ඇලීම. ඇලීම ගැටීම කියන වචන දෙක හමු වී මේ ලදරුවා සැනසිල්ලුකන් ලදරුවා මේ ලෝකෙත් එක්කලා ඇල්මක් සහ ගැටීමක් ඇති කර ගැනීම තුළ තමන්ගේ ජීවිතයේ දුක් සංඛ්‍යාව වැඩි කර ගන්නා වූ ප්‍රමාණයන් ඉදිරිපත් කර ගන්නවා. මේ කාරණේ තේරුම් නොගෙන අපි විසක් සමය විතරක් නෙමෙයි ජීවිත කාලයම පුරා ආමිත පූජාවල යෙදුණා. ඒකට ඔබ සායි වර්ණ සැපල විසාක තිබේ තිබේවි. නමුත් අර දුක් සිය විපාක ටිකෙන් ඔබට ඉදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. අන්නේ තමයි බුදුරජාණන් වහන්සේ වැනි උත්සමයක විසක් සමය තුල මෙලොවට හෙළි කරව දාලා රහස. එළමෙම තම තියෙන ලොකු ප්‍රශ්නෙකුත් තිබුණා. ජීවිතය දුකයි සත්‍යයි. සහෝදරයෙක් උත්තර වුණේ ජීවිතය දුකයි. සලාතුරකින් කෙනෙක් තම ජීවිතය දුක නැහැ කියලා. ඉන සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ කාමවෝමි ගිරියාට මෙලො විඳින්න පුළුවන් සතහතරක් වදාරනවා. අත්ති, සෝග, අනනාන වර්ජ්‍ය කියලා. එතකොට මේ සුඛිත සම්පූර්ණ නානං ජීවිතයේ සුඛද තියෙන දුක් කියලා. එහෙනම් මේක තේරුම් ගන්න. ජීවිතයේ දුක් බවට පත් වන්නේ ජීවිතයේ බැලීමේදී වරදවාට හැරෙන්නේ. අනක පුහුදුන් කියන පුද්ගලයා ජීවන සරණේදී ලෝකෙ විස වැරදි ආකාරයෙන් බලා තමන්ගේ චිත්ත සංකාමයේ දුක්කට දන්ත හේතු විශාල ප්‍රමාණයක් රැස් කරගන්නවා. ඒ නිසා ජීවිතය අවසානයේට අතිශයින්ම උන් දුක් සහිත ජීවිතයක් ගත කරනවා. දැන් මේ දුක් උපදින හේතු සංඛ්‍යාව දහස් සංඛ්‍යාත ප්‍රමාණයකින් වැඩි කරගෙන ඒවයි මිදෙන්න අවුරුදු 70 80 වැඩි මහන්සි වෙන්න උත්සාහ කරන එක හොඳයි. නමුත් කාලයක් නැහැ සම්පූර්ණයෙන් නිමා කරලා. වැරදි මඟක ගිහින් මුලා වෙනවා. දැන් ආතෝ නිවැරදි කරගන්න ආසම මෙන්න නේනවා. නමුත් මේ අවුරුදු 12 13 15 න් පස්සේ මේ නොදන්නකම නිසා වැරදි මාර්ගයේ අනේක වළක්ව ගන්න පුළුවන් නම් අර දුක් සංඛ්‍යාව වැඩි වෙන එක නැතර වෙනවා නේද? එතකොට නූතන නකුසල් උපදින්නේ නැහැ ආයේ. එතකොට උපන්න කුසල දුරු කරගන්න පුළුවන් වෙනවා. මේ නිසා බුදු සමය යන මහලුවේ සඳහා වෙන්නූ දෙයක් නව ජීවත් වීමට සූදානම් වෙනාය සඳහා තියෙන ජීවන ප්‍රතිපදාව. එනිසායි අපේ පාසලෙන් ඉවත් වෙන මැච්ම අනවිත මේ බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතයට සැනසුමට අවශ්‍ය මඟ තේරුම් අරගෙන සමාජයට මුහුණ දිය යුතුයි. අන්නේ විට අපි දැන යන දැන යන පිරිසක් බවට පත් වෙනවා. මොකද දැන යන බවස් පිරිසක් බවට පත් වෙනවා. අපි පරපුරෙන් යම් බෞද්ධකමක් ලැබුව පමණින් පින්දාම් කිරීම හොඳයි කියන පමණින් අපි ජීවිතයේ ලෝභ දේශ මොහයන් පුරුසක් කරගෙන නම් යන්නේ. විකට හේතු සංඛ්‍යාව සියල්ල රැස් කරගෙන නම් යන්නේ. එතකොට ජීවිත අවසානයේ දුක් බරයි නෙවෙයි. එතකොට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිමක් තියනවාද පංචස්කන්ධය ඉදින වැලීම අවබෝධයෙන් සරව පංචස්කන්ධය ආත්මකයෙන් මම මගේ මගේ ආත්මය කියන්නේ ඒකයි. ආත්මය කියන්නේ මෙතන ජීවිතය තමයි මතක තබාගන්න. ඒ ඔබ සමාජයේ මේ ජීවිතේ ආත්මයක් ඊළඟ ජීවිතේ ආත්මයක් කියලා කියනවා. මෙතන ඒක නෙමෙයි කියන්නේ. අපිට මොහතකින් ඇති නැතින අරමුණක් ගන්න මේ අරමුණ ඇති වෙන නැති වෙන එක ඊටයිති වැඩක්. අපි අරමුණ නැවත ගන්නවා. අල්ල ගන්නවා. බාර ගන්නවා. අන්නේ අල්ල ගැනීම බාර ගැනීම නිසා එමන් බාටපත් වෙනවා. අරමුණයි දැන් මම වන්නේ. අරමුණ ලෝභය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, මෝහය වෙන්න පුළුවන්, තව මොන හරි දෙයක් වෙන්න පුළුවන්. මම නම් මේ මම කොට ගැනීම නිසාම සිදුවෙන දෙයක් තමයි මගේ යන්න. මගේ යන්න සිදුුණොත් සිදුවෙන දෙයක් තමයි මගේ ආත්මය යන්න. එතකොට මගේ ආත්මය කියලා ඇතන පෙන්වන්නේ රූප නැති අරමුණ, සද්ද නැති අරමුණ, දේශේ මොකද ඒ මොහොතේ උපන්නේ. අල්ලා ගැනීමයි ආත්මය. මේ ලෝකයා අනුසූත ගාමී ප්‍රතිපදාවක් ඔස්සේ මේ සසර ගමනේ දුක් විඳින් ඇවිද්දීමේ නිත්‍ය සුඛ ආත්මකත ගැනීම නැමැති වැරදි ප්‍රතිපදාව නිසා බව බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය තුළ ප්‍රත්‍යක්ෂ කරගත්තා. ප්‍රත්‍යක්ෂ කොටගෙන නොනැත්තන්ට ඒ තේරුම් අරගෙන නිවෙන්න පුළුවන් බව තේරුම් අරගෙන සඳහා කරුණු පැහැදිලි කිරීමක් පුරා 40 වසරක් තිස්සේ කරුණු ලැබුවා. අන්න වෙසක් සමයේ වැදගත් වෙන්නේ බුදුන් වහන්සේ ලෝට එලි කළ මේ රහස කුමක්දේ දැනගන්න. වෙසක් සමයේ වැදගත් වන්නේ ඒ ක්‍රමය අපේ ජීවිතයට ගන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ දැනගත්තොත් දැනගන්න පුළුවන් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන් කල්යාණික සේවනයේ. කල්යාණ මිත්‍රයා ලබා දෙන දේ තමයි සද්ධර්මය කරන පැහැදිලි කළ මෙහෙවලු. ඉන්පසු ඔබට සෝම්සෝ මානසිකාර්ය සහ ධම්මානුදම් ප්‍රතිපදාව යෙදෙන හැටි මේ වචන හතරක ධර්ම දේශනාවක් විතර විදිහට ධ්‍යාන ලැබෙන්නේ. දෙන්නට කොට අසුතවා පුතුඥනෝ අරියානම් අදස්සාවි අරියස්ස ධම්මේ අපෝ විදුන් අරියස්ස ධම්මේ අවිනීතෝ යන සූත්‍ර දේශනාව සඳහන් කාරණයෙන් පින්නන්නේ මේ කියන දර්ශනයක් නැති අසුතවා පුතුඥනය අසුතභාවයක් නැති ආර්යයන් වහන්සේලා දකින්නේ මේ ආර්ය ධර්මයට පිටතරන්නේ සමන් දෙන්නේ අනුගමනය කරන්නේ. උරේ නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් ගැන දන්නේ නැහැ. දන්නේ නැති වුණාට ඒක ආත්ම කොට ගන්නවා. මම අපේම පිරාත්මුකට. දුක්ඛවදාවත් මේ වක්ක දුකින් නිදෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දාරා. එහෙමනම් මෙන්න මේ தත්ත්වයේ යමකට තේරුම් ගන්නට පුළුවනි නම් ඒ තේරුම් ගත්තයින් පසුව එතයින් පසුව ජීවිතේ මෙතෙක් පුරුද්දට මම වගේ ආත්ම කොට අරගෙන සංහානුසය සූත්‍රීමට බැරු කල පුරුද්ද අත්හිටවන්නට උත්සාහ කරනවා. සම්මා වායාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තෙමින විට ව්‍යායාමයේ උත්සාහයයි. ඒ කියන්නේ අරමුණ ගැනීමේදී අරමුණ හඳුනාගෙන අරමුණ උපේක්ෂා සාගත වී ඒ හොඳ නරක වශයෙන් වේදන්ත අල්ලගන්න යන්නේ නැතුව ඊට අයිති දේ සිදු වෙන්නට වෙනවා. ඒකයි මේ സമയය අල්ලගන්න නැත්නම් සිදු වෙන දේ තමයි ධර්මීයවත් අනිත්‍ය. නිට්ටයන් බලන්න දෙයක් නැහැ, සුඛයි සුඛ නම් ආත්මය බලන්න දෙයක් නැහැ. හැබැයි නොනින් දකින්න පුළුවන් අනිත්‍ය නම් එහෙනම් දුක්ඛයි එහෙනම් අනාත්මයි. දුක්ඛයි නෙමෙයි දුක්ඛයි. ඒකත් තේරුම් කරගන්න මෙතනම වචන අත්හැරලි ගන්න. මම මගේ ඒක තමයි නිට්ට සුඛ. අනිත්‍ය දුක්ඛ මම මගේ නොවේ. අරමුණ මම කොට ගන්න තිබෙනවා නම් සුඛයි කියන්නේ මගේ. මම කොට ගන්න මගේ කොට ගන්න ඇති නැති වෙන ආරම්මණය යමක් නැති බව තමයි දුක්ඛ කියන්නේ. කිසිවක් නැති අසාර බව. අරමුණෙහි සදා ගැනීමට, සදාකාලීව ගැනීමට, නිත්‍ය කොට ගැනීමට කිසිවක් නැති බව තමයි දුක්ඛ. අනිත්‍ය නම් බලන්න දෙයක් නැහැ දුක්ඛ. එනම් අරමුණ ඇති වෙන දේ නැති වෙනවා ඒක ආත්මවන්නේ නැහැ. ඒ කියන්නේ නැති වෙන එක අනාත්මයි. ආත්මයක් නැහැ කියලා වචන පාවිච්චි කරනවා. ජීවිතේට ආත්මය කියලා කතා කරනවා. මේ වචන අරගෙන වරදවා ගැනීම තුළ අපි බෞද්ධ කොතරම් අසහනයක් ඇතිවෙලාද. දුක්ඛ කිසිවක් නැති කර්ත අසාර. ඒකට රූප වේදනා සංඥා සංකාර කියන රූප ආරම්මණය හෝ සද්ද ආරම්මණය හෝ නැවත සබා ගන්නට අල්ලා ගන්නට මම කොට ගන්න කිසිවක් නැති බව තමයි දුක්ඛ කියන්නේ. එනම් ඒක මම වගේ වෙන්නේ කොහොමද අනාත්ම. මම නම් දකින බුද්ධ පූජාව සම්බුදුන් වහන්සේලා ධම්ම පූජාව උත්සවය කියලා ඉතලා ගම්බික්කේ බේමානි පූජාව යතෙන් ධම්ම පූජා. මම මේ කතා කරලා ධම්ම පූජා කියලා සංකේතය පාවි. මොකද මෙන්න මේ தත්ත්වය විහිසෝ පැවිදි කෙනෙක් ජීවිතේ අනික් කාරණා සඳහා යොමු කරනා වගේම හැකියාවක් මුලින් තේරුම් ගන්න පුළුවන් මොනසුකුත. සබුත් වූ ඉන්න වගකීම් වලින් නිදෙන්ට කියලා බුදු දානන් මහත් බල කරන්නේ. පැවිදි නම් පැවිදි ජීවිතේ විඥාන ජීවිතේ මාවත් නම් මාවත් නම් පිළිපදින් ඒ වගකීම් තුරපිටින් එදිනදා ජීවිතයේදී මෙන්න මේ තමන් ජීවත් වෙනකොට පුද්ගලයෙක් වශයෙන් අන් අය සමග සිටින්න තමන් නම් සිදුවෙන්නේ ස්තන්ධ පංචකයේදී මරිමත් කියලා දැකලා ඒකේ ආරම්මණය ඇති වෙන වෙලාවට ඇලීම සහ මම යැපීම සහ මම ඇලීම සහ මෝහය යැපීම සහ මෝහය එතන ලෝභ මෝහ ද්වේෂ මෝහ කියන මේ දෙකම අල්ලා ගැනීම දෙකම පාදා ඉසේ නොකරන්නත් අල්ලා නොගන්නත් උපේක්ෂාගත වෙන්නට කටයුතු කරනවා. අන්න එසේ දැකීමට තියෙන දියුණු කරන සතියට තියෙන සතිපට්ඨානය සංසිහිය කියලා. සිහියෙන් කටයුතු කිරීමයි කියන ලා ප්‍රමාදී කියලා වදාරය වුණා කියන්නේ. මේ විසක් සමය තුල අපිට ආමිෂ පූජාවෙන් තුදන සංඛ්‍යාව 99ක් වෙන්න පුළුවන් ප්‍රතිපත්ති පූජාවෙන් තුදන 1ක් වෙන්න පුළුවන්. රටක් සෞභාග්‍ය සම්පන්න සමාජයක් වෙන්න සාදු සමාජයක් බවට පත් වෙන්නට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් තුදන පිරිසේ ප්‍රතිසතිය ඉහිලා යයි. එනිසා යමෙකුට පිළෝගුරු බුදුරජාණන් වහන්සේ පුදන්නට පුළුවන් වන්නේ ප්‍රතිපත්ති පූජාවෙන්. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මනමින් තේරුම් අරගෙන සමාද ලෝකයේ දෙස බැලීමේදී එසේ බලන බුද්ධ පුද්ගලයේ බවට පත්වන්නේ නම් බුද්ධ සිය පංචස්කන්ධය අනාත්මය අන්න ප්‍රතිපත්ති පූජාවෙන් තුදන්නෝ මාසුදති පිටුදන් සම්බිත්තේ මේ අග්‍රව පූජා මේ සත් සමය තුල විනෝදයට පමණක් බර නොවි පන්සල් වන්දනාව ප්‍රතික්ෂේපවට දන්සල් වන්දනාවට නැඹුරු වෙන්නේ නොවි මේකෙන් සිදුවෙන හානියක් වෙනවා පන්සල සිස් ජනශූන්‍ය වෙනවා දන්සල වෙන ගෙන්නේනවා අපි දකින්න පරිහානියේ ලක්ෂණ මේවා ඒ නිසා ඒ පිළිබඳව මම මුලින් පැහැදිලි කරලා ඒක ගැන ඉස්සා ගන්න. ඒක සිදුවෙන තෝන ආකාරය. වන්දනා කරන්න අටකොලකට යනවා නම් දන්සල් දෙක ගියට කාර්යයක් නෑ. වන්දනා කරන්න මල් අරන් යන්නේ නැතුව එකපාරටත් දන්සල් ලක්කට ගියා කියලා කියනවා නම් ඔබ වන්දනාවේ දෙදිගින් තියෙන්නේ. මේ දන්සල් විරුද්ධ වෙන වන්දනා කරුවන් සඳහා. තේරුම් ගන්න මේවා විහිළු නෙමෙයි. ඇතුළත මේවා පවතින්නේ අය හතක් චේතනාවෙන් වෙනවා නම්. ඒ නිසා සමාජයේ යහමගට යන්නක අවශ්‍ය වෙනවා නම් මොකද යනවා නම් ඒ කරුණු පැහැදිලි කර දීම අපගේ ආයුතුකම. ඒ නිසා ධර්මයේ තේරුම් ගන්න බැරි අය ආමිෂ පූජාවෙන් බුදුන් තුදන්නේ වරදක් නෑ. ධර්මයේ තේරුම් ගන්න ඔබට උසස් පූජාවට එන්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් තුදන සමාජයේ ප්‍රතිසතය ඉහළ දමා ගැනීමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ සඳහා Taman තනියම කටයුතු කරලා හරියන්නේ නෑ. මේ ධර්මතාවයන් මෙලවින් තේරුම් ගත් අයගේ ඇසුර ලබා තේරුම් අරගෙන අර දුක් වැඩි කරගන්නා මාවතේ යන්නේ කෙසේද දුක් වැඩි කරගන්නා මාවත නවත්තා දුක් අවම කරගැනීමෙන් සිතේ සිටේ තියෙන දුක් ටික ඉවත් කරගන්නේ කෙසේද කියන මේ කාරණේ තේරුම් අරගන්න. තේරුම් ගත්තයින් පසු ඔබට බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්තියෙන් තුදන සැබෑ බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙන්නට ස්ත්‍රියක් වශයෙන් හෝ පුරුෂයෙක් වශයෙන් හෝ ගිහියෙක් වශයෙන් හෝ පැවිද්දෙක් වශයෙන් මම කියාව ලැබෙනවා. එසේ කර ගැනීමට අදිස්ථාන කරගන්නා ලෙස ප්‍රාර්ථනා කරමි. සකල ලෝකවාසී බෞද්ධ ජනතාවටම ආමිෂ පූජාවන් කරගා ප්‍රතිපත්ති පූජාවට නැඹුරු වීමේ වටිනාකම පැහැදිලි කරමින් හැමත විසක් මංගල්‍යත්ම වේවායි කියන සුභාශිංසනය කරමින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. හැම දිනකටම සරණයි.